2013 වසරේ 9 වැනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන. නිදහස කියන දේ ලබන්නට නම් කළ යුතු එකම කාර්ය අතහැරීම. නොබැඳීම. බැඳීමක් නැති තැනටනේ නිදහස කියන්නේ. නේද? එතකොට බැඳීම් විරහිත කියන අර්ථය තමයි නිර්වාණය කියන වචනේ තියෙන්නේ. වාන කියන්නේ බැඳීම්, නිර්වාණ කියන්නේ බැඳීම් නැති කියන එකයි. එවිට දැන් මේ අපි උත්සාහ කරන්නේ කුමන තත්වයකටපත් වෙන්නද? බැඳීම් විරහිත තත්වයකටපත් වෙන්න. කොච්චර තියෙනවද? නේ, ධාරක සෙනෙහයේ තියෙන දරුවෝ පිළිබඳව ඇල්ම බැල්ම තියෙනවා. ඊළඟට ස්වාමියා භාර්යාව පිළිබඳව ඇල්ම තියෙනවා. නොයෙකුත් නොයෙකුත් ආස කරන සම්පත් පිළිබඳව ඇල්මවල් තියෙනවා. මනසින් අවිද්‍යා සහගතව තියෙනවා. මේ විදසුන් නුවණින් මේ සියලු බැමි සිඳින්න ඕන. එහෙම ස්වභාවයක් මනසේ හටගත්තාම මනසට ඒවා කියලා දෙන්න ඕන. ඒවා හැමදාම තියාගන්න පුළුවන්ද? මේක මතකයක් පමණයි නේද? මේක සිහිනයක් නේද? මෙහි ඇති ප්‍රතිඵලයක් නෑ කියන අදහසින් ඒවා මනසින් නිදහස් කරගන්න ඕන. ප්‍රතිඵලයක් නැති දෙයකට ප්‍රතිඵලයක් තියනවායි කියලා හදාගෙන වැඩක් නැහෙනේ. එතකොට ඒක උමුතුවක් වෙනවා. නේ, දැන් අපි ওই පිස්සන් කොටුවේදී හම්බ වෙනවා මම පයිලට් කෙනෙක් කියලා ඒගොල්ලෝ වැඩ කරන්නේ. එහෙම නැත්නම් මම දොස්තර කෙනෙක් කියලා වැඩ කරන්නේ. එයා හිතාගෙන ඉන්නවා. ඉතින් මිනිස්සුත් සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන මිනිස්සුත් අර පිස්සන් කොටුවට දාලා බෙහෙත් නොදුන්නට නේද මේව මගේ මණ්ඩායති මගේ දරුවෝ මගේ දේපල මගේ වස්තුව කියන ඒ කුමතුවේ ඉන්නෝ අර කාටත් සමානව පොදුවේ තියෙන පිස්සුවක් නිසා ඒක අමුතු පිස්සුවක් හැටියට දකින්නේ නැති එක විතරයි තියෙන්නේ. අරගොල්ලෝ අර ටිකක් පොඩ්ඩක් වෙනස් විදිහකට කතා කරන නිසා ඒගොල්ලෝ පිස්සු කියලා වෙනම බෙහෙත් දෙනවා. නැත්තම් ඔක්කොට ඒ පිස්සුව තියෙනවා. නිදහස ලැබෙන්නේ නැහැ බැඳීම් තියෙන තුරු. සරලයි. බලන්න මොන මොනම ආකාරයකවත් බැඳීම් තියෙන්න බෑ. නිදහස් වීමේ බලය තමා තුළ වැඩි වෙන්න ඕන. බැඳීම් වල බලය සමස්තය අඩු වෙන්න ඕන. ඒකයි අපි කියන්නේ 150කට වැඩි නිදහස් වීමේ බලය වැඩි වුණොත් ඔබ නිදහස පැත්තට ඇදී යනවා. බැඳීම් බලවේගය වැඩි වුණොත් ඔබ බැඳීම් පැත්තට යනවා. ඒක තමයි මලට පස්සෙත් ඒ හිත බැඳිච්ච වැඩිම බරපැත්තටනේ යන්නේ. වැඩිම සිත කොයි පැත්තටද බර? ඒ පැත්තට ඇදිලා යනවා. පිනට දහමට හිතේ සතුට මුල් කරගෙන ඔන්න ඒවට ඇලිලා ජීවත් වෙනයි. ඒ වගේ තැනකට යනවා. ගේ දොර ඉඩ ගඩන් දරුමලු රන්ට ඇදිච්ච අය ඒවට යනවා. කුමන හෝ ශරීරයක්ගෙන ඒ තැනට යනවා. එක්කෝ මනුෂ්‍යාත්මයක් වෙන්නත් පුළුවන්, නැත්තම් වෙන අද්භූත ආත්මයක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්තම් වෙන තිරිසං ආදී ආත්මයක් වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා. බලන්න මේ මොහොතේ Tamanට නිදහස නොලැබුණා නම් ඒ නිදහස නොලැබුණේ බැඳීම් නිසා. බැඳීම් විරහිත තත්වයට පත් වෙන්න ඕන, නිර්වාණයට පත් වෙන්න ඕන. බැඳීම් සිඳින්න මනසේ තියෙන අවිද්‍යාසහගතව තියෙන බැඳීම් නුවණින් සිඳින්න. දැන් නුවණක් නැති කෙනෙකුට තරහ ගියොත් මොකද වෙන්නේ? ඒ මහා කරලි කෝලහල ගොඩක් ඇති වෙනවා. දැන් නුවණක් තියෙන කෙනෙකුට තරහ ගියොත් එහෙම යම් බුද්ධිමේක විසඳ ගන්නවා. තමන්ටත් හානියක් නොවෙන්න, අනුන්ටත් හානියක් නොවෙන්න බොහොම ලස්සන විසඳුමක් තමන්ගේ ඥාණයෙන් පහළ වෙනවා. බුද්ධිමත් නැති, ඥානවන්ත නැති අයට තරහ ගියාම එයාටත් එයා හානි කරගන්නෝ, අනුන්ටත් ඒකෙන් හානියක් වෙනෝ, සමාජයටම ඒක මහා කරදරයක් විපතක් වෙනවා. බොහොම වේගයෙන් උද්වේගකාරීව කටයුතු කරන අය හරි ප්‍රශ්නයක්. ජීවිතේ පිළිබඳව කලකිරීම සහගත හැඟීමක් ඇති කළාම මිනිස්සු මේ නොසන්සුන් මිනිස්සු බවට පත් වෙනවා. උන්නත් 1000යි මලත් 1000යි කියන කලකිරීමට පත් වෙනවා. ඉතින් මේ සිංහල ජනතාවට වෙලා තියෙන්නේ එහෙම තමයි. බෞද්ධ ජනතාවට අර කලකිරීම සහගත අදහසක් දීලා ජීවිතේ වැඩක් නැහැ කියන සංකල්පයක් දීලා මිනිස්සුන්ට ජීවත් වීමේ ආසාවක් නැ, ඕන වෙලාවක ඕන කෙනෙක්ගේ ඇඟට ගොඩ වෙලා හරි මේ ඇඟේ හැපිලා මැරෙන්න හදනවා මේ සමහර මිනිස්සු. එහෙම ඉන්නවනේ. දවසක් ලෝකකාරයෙක් අපි පාර යද්දි පාර මැදට පැනලා පාර මැද ඉඳන් සරමඳිනෝ අපෙන් අහනවා ඇයි මොකද ඉන්නේ කියලා ඇඟට. තාපොඩ්ඩෙන් අර මිනිස්සු හැපිලා මැරෙනවා මේ බොමාරුවෙන් බේරගත්තේ. එහෙම හැඟීමකින් පෙරලන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් අපිට බැඳීම් සිඳින්න පුළුවන්. නෝනි, බැඳීම් සිඳනවා කියලා කියන්නේ තවත් ආකාරයක ඒ කෙරෙහි ආකල්පයක් ඇති කරගන්නේ නැහැ. හේතු සාධක තවත් හේතුවක් අපේ එක එක ඵලයක් අයින් කරනකොට තව හේතුවක් තබා ගත්තොත් ඒකත් ආපහු ඵලයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඵලයක් තියාගන්නේ නැතුව, හේතුවක් තියාගන්නේ නැතුව තමයි මේ අතහැරීම සිදු වෙන්න ඕන. එතකොට සියල්ලගෙම නිදහස් වූ මනස තමන්ට අත්දකින්න පුළුවන්. ඉතින් බාහිර වශයෙන් තියෙන බැඳීම් අවශ්‍යතා පැවැත්මට අවශ්‍ය කරන මතකයන් ඒව ටික තියෙනවා. ඒක නෙමේ ප්‍රශ්නේ. අපි රැකියාවට යන්න ඕන, මේ වැඩ ටික කරන්න ඕන, ගෙදර යන්න ඕන, කෑමෝ යන්න ඕන, ඒක නෙමේ ප්‍රශ්නේ. දරුවෝ එක් කරගෙන එන්නේ යන්න ඕන, රෙදි සෝදන්න ඕන කියන වගේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ. ඒක බාහිර පැවැත්මේ කොටසක්. අපිට ප්‍රශ්නේ වෙන්නේ මනසේ උපාදානයක් නෙමෙයි, දැඩි උපාදානය. ගැටලුවක් වෙනස පවතින්නේ ඒකයි, දැඩි උපාදානය. ඒකනේ හිතට දැනෙන්නේ. හිතට ආශ්‍රවයක් හැටියට, ආවරණයක් හැටියට ප්‍රබලව පවතින්නේ දැඩිව තියෙන දේ. සරලව මතුපිටින් තියෙන දේවල් නැති කරගන්න උවමනාවක් නැහැ. එහෙමනම් අපි දැඩිව ප්‍රබලව තියෙන දේවල් තමයි නැති කරගන්න ඕනේ. නැති කරගන්නවයි කියලා කිව්වහම ඒක අපි අර කියලා දුන්නු විදියට සුවිශේෂ ක්‍රමවේදයකින් ඒක සිදු වෙන්න ඕන. එහෙම නැතුව ඒ කාරණේ කෙරෙහි වෛරය පැතිරවීම නෙමෙයි. සාමාන්‍යයෙන් අපි අතහැරීම කියලා පුරුදු වෙලා තියෙන ක්‍රමය වැරදි. අතහැරීම කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ මොකන්ද? අතහැරීම කියලා අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ දෙයට වෛර කරනකොට අපි හිතනවා අන්න අපි අතහැරියේ කියලා නැහැ. එතකොට අපි ඒක වෛරයෙන් ඒ දේ තබා ගැනීම කියන එක කළා මිසක් අපේ හිතේ තියෙන තරහ කියලා කොටසක් තියෙනෝ ඒ වගේම කරුණාව දයාව කියලා වෙනම මේ කොටසක් තියෙනවා. ඉතින් අර වෛරී කොටසට දාන එකයි කරන්නේ. එතකොට අපි හිතන එක අපි අතහැරලා කියලා නෑ. එතකොට ඒක අපි වෛරයෙන් ගත්තා වෙනවා. තරහෙන් ගත්තා වෙනවා. එතකොට කෙනෙක් එක තරහ වුණයි කියන්නේ අතහැරීමක් නෙමෙයි. කෙනෙක් එක තරහ වීම අතහැරීමක් නෙමෙයි. ඒක හරියට අර ගහක ගෙඩියක් වැටෙනවා වගේ වැටෙන්න ඕන. ගහක ගෙඩියක් කොහොමද මෝරලා ඇහිලා ඉදිලා ප්‍රමාණවත්ව එනකොට ඒක ගහෙන් බිමට වැටෙනවා. ඒ වගේ තමයි අවබෝධයෙන් පූර්ණත්වයට පත් වෙනකොට කෙලෙස් ගෙඩිත් වැටෙනවා. අනවබෝධයෙන් තියෙනකන්, ඒ කියන්නේ හොඳට පැහෙන්නේ නැතුව, ඉදෙන්නේ නැතුව තියෙනකන් ගෙඩි ගහේ තියෙනා වගේ යමක් පිළිබඳව පූර්ණව දැනගන්නේ නැතිව තාක්කල් ඒක අපේ හිතේ රැඳිලා තියෙනවා. ප්‍රබලම තියෙනවා. පොඩි කාලෙ වෙච්ච සිද්ධියක් කියන්න මේක පාට මේ අපි ওই පොඩි කාලේ ටිකට් අරගෙන හෙවේ ඌරන කාලෙක ඒ නොතරයියක් ඇදුනයි කියලා හිතලා ඉතින් කාර් තුනක් තියෙන ටිකට් එකක් ඉතින් හම්බ වුණා. ඉතින් අපි හිතුවා කාර් තුනක් තියෙනවා නම් හරි එකක් හම් වෙනවා. කාර් එකක් හම්. ඉතින් බොහෝම පරිස්සම් කරගෙන මේක තියාගෙන අම්මලා තාත්තලාට කියලා දැන් ඉතින් හරි කාර් තුනක් තිබුණොත් හම් වෙනවා. කියලා හිතලා ඉතින් දවස්කට දෙකකට විතර පස්සේ ගිහිල්ලා ඉතින් නොතරයි ආයතනයට ගිහිල්ලා ඇහුවා. ඇහුවාම කියනවා මේ ටිකට් වර්ගයට හම්බෙන්නේ නැහැ කාර්තාවක් තිබ්බට. මේක දිනුම් මැදීමකට යවන්න පුළුවන්. එහෙම යවුවොත් එහෙන් කුසපත් ඇදීමෙන් තේරුනොත් විතරයි හම්බෙන්නේ කිව්වන්නේ වැඩේ ඉවරයි. දැන් එතකම් බොහෝ පරිස්සම් කරගත්තා. සුරක්ෂිතව තියාගෙන හිටියා. ලොකු මේකට ආසත්ත භාවයක් දුන්නා. නමුත් ඒක අවබෝධයටපත් වෙනවත් එක්ක මොකද උනේ? ඉරල වීසි කරන මට්ටමට ආවා. නේ? දැන් මොකද කරන්නේ? ඔතරයියක් නම්බර ටික බලනකන් සුරක්ෂිතව පරිස්සම් කරගෙන තියාගන්න. ආකල්පෙ සිඳිච්ච ගමන්ම මේකේ දිනුමක් නැහැ කියලා ඉරල වීසි කරනවා. ඔන්න ඕකමනේ මේ මානසෙ වෙන්නේ. ඕකම තමයි වෙන්නේ. ඕනම කාරණය අර අනවබෝධයේ තියාගෙන ඉන්නකන් ඒකට වටිනාකමක් දීලා ඔහි තියාගෙන ඉන්නවා. හරියට නුවණ අවදි කරලා බැලුවට පස්සේ අර නොතරයියක් ඉරල විසි කරනවා වගේ ආයි පස්ස බලන්නේ නැතුව ඒක පිටිපස්සට විසි කරලා දාලා එහි යනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒකයි කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා. මේ සංස්කරණය වෙන්නේ අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා. හරියට දැක්ක ගමන් දිනුමක් නැහැ කියලා දැක්කනම් එයා ඒක විසිරනවා. එතකොට සරුදේ හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකද්ද සරුදේ? සරුදේ තමයි මේ දෘෂ්ටි වලින් තොරව, ආකල්ප වලින් තොරව, වචන වලින් තොරව මේ ලෝකේ දකින්න පුළුවන් නම් අන්න අපිට සරු දේ පේනවා. සරු දේ පේනවා. දෘෂ්ටි වලින් යුක්තව ආකල්ප වලින් යුක්තව බලන තාක්කල් අපිට සරුදී පේන්නේ නැහැ. පේන්නේ සංකල්පය, ආකල්පය පේන්නේ. දරුවන් කෙරෙහි ඇදී ඇදී යන හිතක් තියෙනවා නම් හිතට කියලා දෙන්න ඔබ තව කොච්චර කාලයක් ඇලින්නද? ඔබට ඕගොල්ලෝ අයිතිද? නෑනේ. ඔබට යම්කිසි යුතුයකමක් දහමක් ඉෂ්ට කරන්න පුළුවන් මිසක් මනසින් මේවට ආසත්ත වෙලා ඉඳලා වැඩක් නෑ. නිකන් හරි මම මැරිලා හරි මේගොල්ලෝ ළඟට ආවොත් මේගොල්ලෝ කරන්නේ මාව අර කුප්පි එක දාලා ගිහිල්ලා ගිහින් දාවේ මේ කොහේ හරි මඩ වගුරුකට කියලා හිතන්න ඕන. ඔය එහෙම තමයි. අම්මයි තාත්තයි කියලා ගන්නෑ. පෞගේ දවසෙත් තාම අර කෙනෙකුට වැහිලා හින්දෙනවා. ඒවා දැන් දානයක් දෙන්නේ කියලා කියනවා. ඒ දෙනවායි කිව්වා. මම ගෝ හොඳයි දානයක් දෙන්න. මම ගහුව ඊට පස්සෙත් ගියේ නැති වුණොත් ඊට පස්සේ ගියේ නැති වුණොත් මම හොඳ වැඩක් කරනවා. කෝ කට්ටඩියෙක් ගෙනල්ලා. මේ පළවෙනි වතාවම හැමදෙරේ කරන්නේ මේ 29කට දාන දෙන්නේ කියලා දිනන පළවෙනි වතාවට නිසා මම කරනවා. දැන් ලක්ෂයක් දෙකක් යනවා දානෙට. කියේ නැති වුණොත් මම හොඳ වැඩක් කරනවා ගෝවා. නේද? ඒක නිසා නෝනගේ තාත්තා ඇහිලා ඉන්නේ නෝනට මේ දැන් මහත්තයටනේ කරදරේ. නේද? තාත්තා මලද ඉතින් මහත්තයනේ බලාගෙන ඉන්නේ. මහත්තයනේ වේදන් වැඩි මේ වැඩේ නිසා. ඒක තමයි වෙන්නේ. මොකද ආසත් වෙලා ඉන්නවද? පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නව, මට ධනේ තියෙනව, දේපල තියෙනව, බලේ තියෙනව කියලා හිතාගෙන ඉන්නවලු කවුද? බාල ජනයා, අඥාන ජනයා, මෝඩ කමට. මෝඩ කමට. එහෙම හිතාගෙන ඉන්නවලු. නමුත් අත්තාහි අත්තනෝ නත්ති. තමාට තමාව නැත. තමන්ගේ ශරීරය කියන දෙයක්වත් තමන්ට, තමන්ගේ ඇස කන නාසය කියන දෙයක්වත් තමන්ට නැහැ. තමන් නිදාගන්න ඇඳ කුටු මේස ටිකවත් ඉඳගෙන ඉන්න අයිති නැති කොට කොහේ දෙයක්ද? මේක බාලයාගේ සිතීමක්, බාල සංකල්පයක් විතරයි. එහෙම නැත්නම් අර උමුතුෙන් සිතීමක් විතරයි. ඒ වෙයි කිසි තේරුමක් නැහැ. ඔබට අයිති නැති දේවල් දැන් ධර්මල්ල හදුවට පස්සේ ඊළඟට මේ પરම්පරාවට ඉස්සරහට ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට අයිති එච්චරයි. ආයෙ ගත හැරලා දාන්න ඕන. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට අයිති. දැන් අපේ මව්පියෝ, උන්ගේත් මව්පියෝ හිටියා. ඒ මව්පියෝ දැන් ගිහිල්ලා සංසාරට. සමහර අයගේ මව්පියෝ ගිහිල්ලා. ඊට පස්සේ අපිත් මව්පියෝ නේද? ඊට පස්සේ ඒ પરම්පරාවත් එහෙම වෙනවා. ඉතින් ඒක ස්වභාව ධර්මයක් හැටියට අතහරින්න පුරුදු වෙන්න ඕන. කෙනෙකුට අතහැරීමෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒකට කියනෝ අනග්ගහිත චිත්තයෙන් යුතුකම් ඉෂ්ට කරන දන් දෙන කෙනෙක් කියලා. දැන් ওই අනග්ගහිත චිත්තෝ දානන්දේති කියනවනේ. ඒක හරි අව්‍යාජයි. හරි හොඳයි. තම කළ යුතු කාර්යයක් හැටියට සිදු කරන විතරයි. ඒක ගහිත බවක් නෑ. ඒක මොනතරම් ශ්‍රේෂ්ඨද? එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු කඩවීම තුළ ශෝකයටපත් වෙනවා. නෑ, අපි කෙනෙක්ගෙන් ප්‍රශංසා බලාපොරොත්තුෙන් කටයුතු කරලා ප්‍රශංසා නොකළොත් එහෙම මොකද වෙන්නේ? අන්න එතන හටගන්න වේදනාව. උන අනග්‍රහිත චිත්තේම අපිට යම් යුතුයකමක් හෝ සේවාවක් හෝ දානයක් හෝ කරන්න පුළුවන් නම් එයා කවදාවත් කරන ලද සේවය ගැන තැවීමටපත් වෙන්නේ නැහැ. ඒකනේ. දැන් කරන ලද සේවය ගැන තැවීමටපත් වෙන්නේ නැහැ. ඔබට කියන්නේ සුළු නෑයෝ තතහරින්න, මහ නෑයෝ තතහරින්න කියලා කිව්වා බුදුහාමුදුරු. ඒ කියන්නේ මහා බැඳීම සහ සුළු බැඳීම වශයෙන් තියෙන දේවල් අතහරින්න. එතනින් ඇති වෙනවා තමන්ට නිදහස. මුහුණේ දැලිකුණු ගෑවිලා තිබුණොත් ඒවා ඉවත් කරන්නාසේ සිතේ තිබෙන අර බැඳීම් ඉවත් කරන්න. වෙස්සාන්තර කෙනෙක් වෙන්නයි මේ උත්සාහ කරන්නේ. දාගත්ත වෙස් තියෙනවා, වෙස් මුහුණු තියෙනවා. හැඩ කරන කෙනාටත් කියන්නේ වෙස් නිරූපණ ශිල්පය කියලා නේ නේද? හැඩ කරන කෙනා. ඒ වගේ වෙස් එක එක දේවල් දාගෙන තියෙනවා. ඉතින් වෙස් අතහැරියා. දැන් වෙස්සන්තර රජුරු මුලින්ම මම රජෙක් කියන වෙස් දාගෙන හිටියා. ඒ වෙස් ගැලෙව්වා. ඊපස්සේ කැලේට ගිහිල්ලා ඉන්නකොට ඒක පස්සේ තව ජූතක වමුණෙක් ආවා. මොකද්ද එතකොට දාගෙන හිටපු වෙස්? මම තාත්තා කෙනෙක්. දරුවෝ දෙන්නෙක් සහිත, භාර්යාවක් සහිත මම තාත්තා කෙනෙක් කියන වෙස් දාගෙන හිටියා. දැන් ඕගොල්ලොත් ඒ වෙස් දාගෙන නේද ඉන්නේ? ඉන්නනේ. හා අන්න හරි. එතකොට වෙස්සාන්තර එයා දැනගත්තා මේ වෙසත් මං අත්හරින්න ඕන. ඕක මේ අධ්‍යාත්මික කතාවක් මිසක් බාහිර දෙයක් නෙමෙයි. බාහිරින් කරන්න එපා. බාහිරින් කරොත් මහා අපරාධයක් නේ. ඈ සිතෙන් බැඳීම් අතහරිනව මිසක් බාහිරින් යම් යම් දේවල් අතහරින්න ඕනේ කියන කතාවක් බුදුදහමේ නෑ. ඉතින් වෙස්සන්තර වෙන්න, වෙස්ස අතහැරිය කෙනෙක් බවට පත් වෙන්න, ඒ වෙස්ස අතහැරියොත් එහෙම මහා පුදුමාකාර සුවයක් දැනෙන්නේ. අර විදුලි කම්බියක් අල්ලගෙන ඉන්න කම්ම ඒකෙන් කරන්ට් එක වදිනව වගේ මොනවා හරි වෙස් දාගත්තට පස්සේ ඒ වෙස් Tamanට මහා කරදරයක්, වදයක්. දැන් මේ වෙස් අතහැරිච්ච ගමන් අමුතු තත්වයකටපත් වෙනවනේ. දැන් මම ජනාධිපති කියන වෙස් දාගෙන ඉන්නවා. අපි චන්ද්‍රිකා නෝනා ඒ කාලේ මම ජනාධිපති කියන වෙස් දාගෙන හිටියා. ඒ පරදුනහම වෙස් ගැලුණා. ගැලුණාට පස්සේ රටේ කොහේ ඉන්නවද දන්නේ නැහැ, එනවද දන්නේ නැහැ, යනවද දන්නේ නැහැ. ස්කැල වුණාට පස්සේ ඒ වගේ අපි එක එක වෙස් දාගෙන ඉන්නේ. වෙස් මතින් තමයි ඔය තියෙන්නේ මාන උද්දච්ච අවිද්‍යාවකන් ඔකෝම තියෙන්නේ මේ දාගත්ත වෙස් වලට අනුව. ඒකයි අචංචා හමුදුරු කිව්වේ මේ කවුරුවත් කියන්නේ නැහැලු මම කිසිවෙක් නොවෙමි කියලා. මම හවල් කෙනා, හවල් කෙනා වෙමි කියලා කියනවා මිසක් කවුරුවත් කියන්නේ නැත්තේ මොකද කියලා අහනවා. මම කිසිවෙක් නොවෙමි, මම නොවෙන්නට උත්සාහ කරන කෙනෙක් කියලා ඇයි නොකියන්නේ කියලා අහනවා. කිසිවෙක්ම නොවුනහම මහා බුදුම සැනසෙල්ලක් නැතිෙන්නේ. භෞතිකවාදී විදියට තමන්ගේ වෘත්තිය රැකියාව වගකීම කරනවා. නමුත් කිසිවෙක්ම නොවේමි. දර්ශනේ, ඥානේ, ගුණේ. ඉතින් ඔබටත් පුළුවන් නම් කිසිවෙක්ම නොවෙන්න. අන්න එතකොට ඒසේන දුක්ඛ වේදනා සංවේග සන්තාප නැති වෙනවා. දැන් මම මාතෘ පීතෘ කියන වේසේ අරගත්ත අම්මලා තාත්තලා දරුවන්ගේ හැම දෙයකටම ඇඟිලි ගහන්න ගිහිල්ලා සමහරවල්ලාට දරුවන්ගේ මෙලුම් අහනවා. එහෙමත් නැත්නම් තමන්ගේ දරුවෝ තමන් කියන විදියට හිතන විදියට පතන විදියට කන්න බොන්නේ ඉන්න හිටින්නේ අඳින්නේ පළඳින්නේ විවාහය කරගන්නේ නැත්නම් මොකද වෙන්නේ? යක්කු වගේ තරහ ගන්නවා, කේන්ති ගන්නවා, සමහර වෙලාවට දරුවන්ගෙන්ම පලි ගන්නවා. මං දන්න එක අම්ම කෙනෙක් ඉන්නවා, ඒ තමන් කියන කසාදේ කරගත්තේ නැහැ කියලා ඒ දරුවට තමන්ගේ දේපලින් කිසිම දෙයක් දෙන්නේ නැතුව මහා බාරකාට ලිව්ව ඔක්කොම ටික. එහෙම පලි ගන්නවා. ඒකට හේතුව මොකද්ද? අර මාතෘ වෙස් පීතෘ වෙස් අරගෙන ඒ වෙස් දාගෙන එයා හිතනවා ආට මේ දේවල් ඕන නම් මං කියන විදියට අපි කියන විදියට ඉන්න ඕන. සමහර විවාහ ජීවිතවල තියෙනෙත් ඒක. එන අපි කියන විදියට ඉන්න ඕන, මං කියන විදියට ඉන්න ඕන. එහෙම නැත්තම් නොයිකුත් ප්‍රශ්න. මහා පුදුමාකාර විදියට එකිනෙකා එකිනෙකා එකිනෙක විදියට සිරගත කරගන්න ස්වභාවයකින් මිනිස්සු වෙලිනවා. ඒකෙන් තමන්ට හානියක් සිද්ධ වෙනවා, ඒ වගේම අනුන්ට හානියක් සිද්ධ වෙනවා. ඒ කිසිදු කෙනෙක් ඒ ධර්මය දකින්න නැතුව අවසානයේ ඒගොල්ලෝ මේ ජීවිතය අවසන් කරනවා. එස හැමතිස්සෙම වෙස්සන්තර කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න ඕන. නිතරම බලන්න බැඳීම්. ගැටලු ඇති කරවන්නේ බැඳීම්. ගැටලු ඇති කරවන්නේ බැඳීම්. ගැටලුවක් තියෙන ඕනම තැනක යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. අතහැරීම් සිදු කරගන්න යද්දී හිතට ටිකක් බයක් ඇති වෙනවා. මේ දේ අතහැරියහම මට මොකවත් නැති වෙනවනේ කියලා. ඇත්ත වශයෙන්ම නැති වෙනව නෙමෙයි. දැන් කට්ටක් වේදනාව දෙද්දි තියාගෙන ඉන්නවා. එතකොට එයා හිතනවා මගේ අතේ කටුවක් තියෙනවනේ කියලා. කටුව ඉවත් වුණාට පස්සේ අර කට්ටට වඩා වටින්නේ නැද්ද? කටුවක් ඇරිලා තියදී තුවාලයක් තියදී ඒ තුවාලෙට වඩා වටින්නේ නැද්ද තුවාලේ සනീപ වුණාම? ඉතින් ඒ වගේ මේ මෙතන මමත්වයේ කියලා එකක් තියෙනවා තමයි. කල්පනා කරලා බලන්න මේ මමත්වයේනේ තුවාලේ රිදවන කටුව. ඉතින් මම මේක මගේ පුරුද්දෙන් පරම්පරාවෙන් තිබුණයි කියලා මේක තියාගන්නේගේ තේරුමක් තියෙනවද? මෙතන දුකක් තියෙනවා නම් එතනින් වෙනස් වෙන්න ඕනනේ. නමුත් අර ගතානුගතික පදපරම ස්වභාවය නිසා ඒක අත්හරින්න කැමති නෑ. අන්න එහෙම ගතියක් තියෙනවා. දැන් පරම්පරාවෙන් එන ආගමික පිළිවෙත් තුනත් එහෙමයිනේ සමහරලාට. ඒගොල්ලෝ සීළු දෙනාටමත් ඒක ඇති වැඩක් නෑ කියලා තේරුණත් ඒ මිනිස්සු ඒක අත්හරින්නේ නෑ. ඒ වයින් කිව්වහම අපිට ස්වාමීනි බිම වාඩි වෙන්න කියලා තියෙන කියලා ඒගොල්ලෝ වාඩි වෙන්නේ බිමමයි. උසසුනුල් වාඩි වෙන්නේ නෑ. ඔය නේද ඉන්නේ නිගන් මේ වකුල්ලෝ මේ ශාස්ත්‍ර කියන අය හැරි මේ යන්නේ එක්තරා විදියක පිළිවෙතක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපිට මේ දෙයියෝ කියලා තියෙන බිම දාගෙන කෑම කන්න කියලා. ඒ නිසා අපි බිම දාගෙන තමයි කෑම කන්නේ. එතකොට තමයි දෙයියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. ඒ වගේම තමයි මමත්වයත් පුජ්‍යලයෝ ළඟ කථානුගතික ස්වરૂපයකට පුරුදු වෙලා තියෙනවා. මේක අත්හරින්න ලැබුණත් ඒක අත්හරින්නේ නැහැ, ඒක තියාගෙන ඉන්නවා. අත්හරින්න බයයි, මේක නැති වුණාම මට මොකක්වත් නැති වෙයි කියලා. පීඩාව සහිත දෙයක් නැත්තටම නැති වෙන එක හොඳයිනේ. එතකොට මම පීඩාවක් නැති තැනකට පාත්‍ර වෙනවනේ. පීඩාව සහිත දෙයක් මොකටද? මමත්වය පිළිබඳව පූර්ණ අවබෝධයටපත් වුණාට පස්සේ යා සැහැල්ලුවෙන්ම අතහරින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ පැහිලා අතහැරිලා යනවා. මොකද හේතුව? එයා දන්නවා මේක සුඛ වශයෙන්වත් මේ සුඛ වශයෙන් ගන්න එපයි කියලා නෙමෙයි අපි කියන්නේ. සුඛ වශයෙන්වත් දුක්ඛ වශයෙන්වත් ගන්න එපා. දැන් වෙන භාවනා මධ්‍යස්ථානවල බුද්ධාගමී ජනප්‍රියව කියන්නේ මේ සුඛ වශයෙන් ගන්න එපා කියලා. සුඛ වශයෙන් නෙමෙයි දුක්ඛ වශයෙන්ද ගන්න එපා. මොනමාකාරයකින්වත් ගන්න එපා. අන්න එවිට අන්න ඒ ආකාරයෙන් අතහැරීමයි සිද්ධ කරන්න ඕන. දැන් බෞද්ධ වෙලා තියෙන සුඛ වශයෙන් ගන්න දුක්ඛ වශයෙන් අරගෙන ඉන්නෝ. ඒක නිසානේ බුද්ධාගම ඍණාත්මක ආගමක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සුඛ දුක්ඛ කියන දෙආකාරයෙන්ම ගන්නේ නෑ. ප්‍රඥාව නැමැති අවියෙන් බැඳීම් සිඳින්න ඕන. ප්‍රඥාව නැමැති නුවණ නැමැති අවියෙන් මේ මනස තුල තියෙන බැඳීම් සිඳින්න ඕන. අවබෝධයටපත් කරන්න ඕන. අනවබෝධයේ සිට අවබෝධයටපත් කරන්න ඕන. ඒ අවබෝධයටපත් වෙනකොට මේ බැඳීම් දුර වෙලා යනවා. කරුණු කාරණා වටහලා දෙන්න ඕන. ලැබෙන සිතුවිල්ල විමසා බලන්නට පුළුවන් නුවණට කියනෝ විදසුන් ඥානය. විදසුන් සිත, මේ විදසුන් සිත තමන්ට තියෙන්න ඕන. හැම මොහොතකම සියල්ල අතහැරිය යුතුයි කියන අර නිරෝධ සංඥාවේ ඉන්න ඕන. විරාග සංඥාවේ ඉන්න ඕන. එතකොට මොනම සංඥාවක්වත් මොනම රූපයක්වත් මොනම වේදනාවක්වත් මොනම විඥානයක්වත් අල්ලගන්නේ නැහැ මොනම ආකාරයකින්වත්. කිසිම මනෝමය ක්‍රියාවලියක් අල්ලගන්නේ නැහැ. ඒ தත්ත්වයට හුරු කරන්න ඕන. ඒ தත්ත්වයට හුරු කරන්න ඥානෙ වැඩෙන්න ඕන. නැත්තම් මනසේ ස්වභාවය ක්‍රියාවට බැස ගන්නවා. බැස ගන්නා ස්වභාවයයි තියෙන්නේ. කර්මයට බැස ගන්නා ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා තමයි කර්මකාරයෝ කියලා කියන්නේ. දැන් වාහනයක වුණත් හැම්බ්‍රේක් ඇදලා තියෙන ඉස්සරහට යන්න බෑ වගේ යන්න අපහසුයි වගේ අපිත් කොහේ හරි බැඳීමකට බැඳලා හිර කරලා තිබ්බහම මොකද වෙන්නේ? එතන නතර වෙනවා. කොච්චර ඉස්සරහට පණ ගල්වලා යන්න හැදුවත් අර බැඳීම පිටිපැත්තේ අදිනවා. දැන් ඔරුවක් වුණත් ඒ ඔරුව වැවක් අයිනේ, ගඟක් අයිනේ, බැඳලනේ තියෙන්නේ. ඉතින් ඔරුව ගහක බැඳලා තියෙද්දි හබල් ගැහුවට වැඩක් නැහැ නියන්නේ. අර බැඳීම සිඳල දාන්නත් ඕන, ඊළඟට හබල් ගහලා යන්නත් ඕන. අන්න එතකොට යනවා. දැන් සමහර අයගේ හිත යට මොකක් හරි එකක් ඕන අල්ලගෙන තියාගෙන ඉන්න. දැන් කොසල් රජුරු එනවා. ඇවිල්ලා මොකද නැංගුරන් දාලා ඉන්නේ කොහෙද? මම රජෙක්, මම ලොකු කෙනෙක්, කියලා කියන සමහරලාට ඇවිල්ලා බුදුහාමුදුරන් කියන ඔබ වහන්සේ මයි දෙන්නම එකයි මේ කියන ඔබ වහන්සේටත් වඳිනව මටත් වඳිනව මිනිස්සු ඔබ වහන්සේටත් තුටුපඳුරු දෙනව පූජාවල් පවත්වන මටත් මිනිස්සු තුටුපඳුරු දෙනව පූජාවල් පවත්වන ඉතින් අපි දෙන්නම එකයි මේ කියන කරේන හැටි එයා එකෙන් ආසත්ත වෙලා හිටියයි දේවල් වලේ. එහෙම තමයි බලය නිලය තලදානාන්තර ඒවා මේ ඔළුවේ පුරව ගත්තට පස්සේ ඒවයි මහා ආසත්ත භාවයට පත් වෙලා පුදුම සාඩම්බර බවකින් තමයි ඉන්නේ. ඒ හැටි ඕනම කෙනෙක් එහෙමයි මොනෝ මොනවාරි හේතුන් මතින් ආසත්ත වීමේ ගතිය තියෙනවා. භෞතිකවාදී අතහැරීමක් නෙමෙයි ප්‍රඥාමය අතහැරීමක් තියෙන්න භෞතිකව කෙනෙක් හැටියට පුජ්‍යලයක් හැටියට පෙනී හිටින්න අධ්‍යාත්මිකව ඔබ දාර්ශනයෙන් කිසිවෙක්ම නොවෙන්න එවිට ඔබට පුළුවන්කම තියෙනවා අර ධර්මයට පිවිසෙන්න. අර කිසිවෙක් නොවිමි කියන පැත්තට වඩා බර තමන්ගේ හිත කිසිවෙක් වෙමි කියන පැත්ත. අන්න ඒකයි ප්‍රශ්නේ. එතකොට මේ ලෝකෝත්තර සහ ලෝකීය කියලා කියන්නේ ඒකයි. ලෝකීය කියලා කියන්නේ කිසිවෙක වෙමි මම මොනවා හරි එක්කෙනෙක්. සමහර වෙලාවට දුබල කෙනෙක් කියලා තමන් හිතා ගන්නවා. ඒත් වෙමිනේ. දැන් අපි කියන්නේ තමන් දුබල කෙනෙක් කියලා හිතා ගන්න හීනමාන ඇති කරගන්න නෙමෙයි. මං කවුරුවක්වත් නෙමෙයි. මං මහා මේ චොර මනුස්සයෙක් කියලා හිතන එක නෙමෙයි. ඒක ඒක ඒක ඒක සුදුසු කාරණයක් නෙමෙයි. අදිමානයයි හීනමානයයි ඔක්කොම ඇති කරාට පස්සේ තමයි අනතිමානී ලැබෙන්නේ. අදිමානයයි හීනමානයයි දෙකම නැති කළාට පස්සේ තමයි අනතිමානී බවට පත් වෙන්නේ. අනතිමානී කියලා කියන්නේ මාන නැත. දැන් හැම දෙයක් දිහාම තමන්ගේ ජීවිතේ දිහා බලන්නේත් කෝණයකින්. අන් අයගේ ජීවිත දිහා බලන්නේ කෝණයකින්. ඒක වෙලා තියෙන ලෝකේ හැම දෙයක්ම දිහා බලන මිනිස්සු කෝණයකින්. ආගම දිහා බලන්නේත් කෝණයකින්. මනසට හදපු කෝණය තමයි වැඩ කරන්නේ. මිනිස්සු ආගම අදහනවයි කියලා මොකද්ද කරන්නේ ලෝකේ? සංකල්ප වන්දනා කිරීමක් කරන්නේ. දෙයියෝ ඉන්නවයි කියලා කිව්ව කෙනාට ඉන්න ඕළුවේ, නැහැයි කියලා කිව්ව කෙනාට නැහැ. ඒ ඇයි? සංකල්පෙන් ඔබවන්නේ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් අදහනකොට අපි ඒක ශ්‍රේෂ්ඨ අධහැරීමක් කියලා අපිට කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සෙගේ බුද්ධිමය අසරණ භාවය අඥානකම තමයි මේ මේ පැවැත්මවල එක තියෙන ලෝකේ දා ඉඳලා තියෙනවා. ඉතින් මරණ ඉතින් මේ මිනිස්සු හොඳ මිනිස්සු පිරිසක් හැදීර කියලා නෙමෙයි, මෝඩ මිනිස්සු ටිකක් හැදීර, අඥාන මිනිස්සු ටිකක් හැදීර. ඒකෙන් තේරුම් ගන්න නම් ඉතින් ධර්මයේ දකින්න ඕන. නැත්නම් අපි හිතන්නේ මිත්‍යා දෘෂ්ටියක් හරේ නිතර නිතර අදහනකොට අන්න හරියට ආගම අදහන මිනිස්සෙක් කියලා අපි කියන වැඩක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් අදහන. මිත්‍යා දෘෂ්ටියක් අවුරුදු 100ක් අදහනවට වැඩි පින් සිද්ධ වෙනවා මල් වට්ටියකට පැන් ටිකක් එහිනකොට බුදුහාමුදුරන්ගේ. ඒ තරම් කුසලයක් ඇති වෙනවා, ඒ තරම් චිත්ත ප්‍රසාදයක් එතන ඇති වෙනවා. යම්කිසි අවබෝධයකින් බුදුහාමුදුරු ගැන පැන් ටිකක් ඉස්සනම් ඇති. ඒසා ඒවා උතුම් හැදෙහිලි හැර ධර්ම හැර කියලා කියන්න බෑ. මනසේ ස්වභාවය තමයි තමන් ලොකු ආසත්ත්ව භාවයකට පත් වුණාට පස්සේ ඒ තමන්ගේ ඇලිච්ච තැන පේන්නේ නැති ස්වභාවයක් තියෙනවා. දැන් අපි වාඩි වෙච්ච ආසනේ අපිට පේන්නේ නැහනේ. වටපිටා ඔක්කොම පේනවා. අපි වාඩි වෙච්ච ලැගුම් ගත්ත ආසනේ පේන්නේ නැති ගතියක් තියෙනවා වගේ අපිත් අර දෘෂ්ටිගත වුණාම දෘෂ්ටිගත වෙච්ච දෘෂ්ටිය පේන්නේ නැහැ. එහෙම එකක් තියෙනවානේ. දැක්කනේ. දෘෂ්ටිගත වෙච්ච දෘෂ්ටිය පේන්නේ. අන්න ඒ නිසා තමයි මේ මොහොතේ අතහැරීම සිද්ධ කරනවා කියන එකේ තේරුම මේ මොහොතේම දෘෂ්ටිගත වෙච්ච ස්වභාවය දකින්න ඕන. සර්වඥ කියලා කියන්නේ හැම පැත්තකින්ම අතහැරනෝ. හැම පැත්තක්ම ඥානනය කරපු කියන ගුණය තියෙන්න ඕන. ඒ සර්වඥතා ඥානයේ තමයි අපි මේ හඹාගෙන යන්නේ. හොයාගෙන යන්නේ. එතකොට වචනයක් මත දෘෂ්ටියක් මත අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතාව මත පිහිටපු නැති කෙනෙක් බවට පත් වෙනු සරුවඥ වෙනකොටම පංච උපාදානස්කන්ධයෙන් ලිහෙනවා. මම සියල්ල අත්හල යුතුයි. ඒකට හේතුව මේ අල්ලගෙන ඉන්න දේවල් මට අයිති නෑ. ඒව මට වේදනා පමුණුණු අල්ලගෙන ඉන්නකම් මිදුලි කම්බියක් අල්ලගෙන ඉන්න කෙනෙකුට අල්ලගෙන ඉන්නකම් කරන්ට් එක වදිනවා වගේ අල්ලගත්ත දේවල් අපිට වේදනාව පමුණවනවා අල්ලගෙන ඉන්නකම්. ඒ නිසා අතහැර යෑම අභිනික්‍රමණය කද කරන්නේ. අභිනික්‍රමණය කෙරෙන්න ඕනේ. ලෞකික ලෝකෙන් ලෝකෝත්තර ලෝකයට යන්න ඕන. මොකද අභිනික්‍රමණය කරපු බුදුහාමුදුරු මේ සිද්ධාර්ථ කුමාරයා නැගලා ගියපු අශ්වයාගේ නම මොකන්ද? කන්තක. මොකන්ද මේ කන්තක කියලා කියන්නේ? කන්තක කියලා කියන්නේ නොඇලීම කියන එක. නොඇලීම කියන එකයි. එතකොට මේ කන්තක කියලා කියන්නේ අතහැරීම නැමැති අශ්වයාගේ පිටෙන් සිද්ධ අර්ථය සිද්ධ කරගන්න. සිද්ධාර්ථ බවට පත් වෙනවා. සිද්ධාර්ථ කන්තක අශ්වයාගේ පිටෙන් තමයි පණින්නේ. එතකොට අතහැරීමෙන් තමයි ලෝකයෙන් එතර වෙන්න, ගඟෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ සංසාර සාගරයෙන් ගලා යන ගංගාවෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒක. ඒ අදහස අපිට ඔස්සේ ගන්න පුළුවන්. ඔබත් ඒ ආකාරයේ අතහැරීමක් සිදු කරන්න ඕනේ. අතහැරීමේ සිදු කිරීම ඔබටත් ලෝකයටත් සිදු කරන යහපතක්. ඔබ දරුවන්ව අතහරිනවා කියලා කියන්නේ එක අතකින් මේ මනසින් දරුවන්ටත් කරන යහපතක්. මොකද මලාට පස්සේ පිරිත වෙලා ඉන්නේ නේ. ධනය ඔබ අතහරිනවා කියලා කියන්නේ ධනයට කරන දේපලට කරන යහපතක්. ඔබේ ශරීරය හරි ඔබ සම්පූර්ණයෙන්ම අතහැර දැමුවා කියලා කියන්නේ ශරීරයටත් කරන යහපතක්. දැන් මගේ ශරීරය කියලා අල්ලගත්තායිනේ ඔය තමන්ගේ ශරීරය සමහරලාට කපා ගන්න පද වේදනා දී ගන්න මගේ ශරීරය කියලා අල්ලගෙන තමන්ගේ ඔළුව පොලේ ගහගන්නේ ඒ මගේ ඔළුවේ කියලා අල්ලගෙන තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ ඒත් ඒක තමයි. ඊට පස්සේ ඒකේ අනිත් පැත්තට ගියාම තමන්ගේ ශරීරේ නොයෙකුත් නොයෙකුත් විදියට ඉතින් හැඩ කරගන්න ඕනෝට වැඩිය ආසත්ත භාවයෙන් වැඩ කරන්නේ ඒත් අල්ලගෙන. ඒකෝ අල්ලගත්ත දේවල් වලට මහ වදයක් දෙන්නේ. හිටියා පොලේ ගහනෝ නේ සමහර වෙලාවට මේ හිරිහර කරගන්නෝ තමන්ගේ ශරීරයටම සමහර වෙලාවට අනවශ්‍ය විදියට ඒවා ආටෝපෙන් තියාගන්න මේ ගිහිල්ලා නිකන් අනවශ්‍ය කැතවීමකුත් වෙනවා. ඒක තමයි තියෙන දේ. තමන්ගේ සිත කියලා මේක අල්ලගත්තට පස්සේ මේ දේවල් මෙසේ විය යුතුයි මෙසේ නොවිය යුතුයි කියලා හැමතිස්සෙම පාලනය කරන්න ගියාට පස්සේ ඒ තුලින් සිත් පීඩා හැම මොහොතකම හට ගන්නවා. ඕන දෙයක් වේවා කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. සමස්ත මානසික පද්ධතිය අභිභව ලෝකේ දකින්න ඕන. ලෝකෝත්තර වෙන්න ඕන. අවසානයේ Tamanට මොනම සංකල්පයක්වත් නෙමෙයි තියෙන්න ඕන සැනසෙල්ල. සමහර අය ඇවිල්ලා කතා කරනවා අර භාවනාව මෙහිමයි මේ භාවනාව මෙහිමයි අපි දකින්නේ මෙහිමයි මෙහෙම නේද දකින්න ඕන අපේ ක්‍රමය මේකයි කියලා කියනවා. මම ඔක්කොම අහගෙන අවසානයේ ඉඳලා ඇහුවා හරි දැන් ඔබේ ක්‍රමය මේකයි මෙහිමයි කියලා හරි කියලා ඔබ හිතන් ඉන්නවනේ. ඔව් ඔබට සෑහීමටපත් වෙන්න පුළුවන් මනසක් තෘප්තිමත් මනසක් පූර්ණත්වයේ මනසක් දැන් ඔබට තියෙනවද? ඔබ සතුටින් ජීවත් වෙන කෙනෙක්ද කියලා අහලා බැලුවාම ඔන්න දෙන උත්තරේ නැහැ කියලා. එතකොට දැනුම මොනතරම් පෝසත් වුණත් වැඩක් නැහැ. තමා තුළ ප්‍රායෝගිකත්වයේ තුළ තමන් ජීවත් වෙන ප්‍රමාණය. දැන් මහ බැංකුවේ කොච්චර සල්ලි තිබ්බත් අපිට වැඩක් නැහැ නේ. අපිට වැදගත් වෙන්නේ අපේ පෝස් එකේ තියෙන ප්‍රමාණය. ඉතින් අර සමහර අයගේ විශාල දැනුම් සම්භාරවල මේ ඔක්කොම තියෙන තමන් සැනසෙලි 1000ක පෝසත් කෙනෙක්ද කියලා අහුවාම නෑ ඒක හරියට අර මහ බැංකුවේ තියෙන සල්ලි ගණන් කරා වගේ වැඩ. ඈ ගොඩාක් අයගේ ධර්මයේ ඒකයි. මේ ධර්මයේ හරි මේක ධර්මයේ හරි මෙච්චර පෝසත් කීකියා ඉන්නු තමන්ගේ පෝසකේ තියෙන ගාන අහලා බැලුවාම ඔහොම උරි ගානයි තියෙන්නේ. ඒ නිසා වැදගත් වෙන්නේ ධර්මයක් මොනතරම් පෝසත්ද කියන එක නෙමෙයි තමන් ළඟ ඒ ධර්මයේ කොච්චර දිනනවද කියන එක විතරයි. මෙතන සද්ධර්මයේ වෙන්නත් ඕන. සම්‍යක් ප්‍රතිපදාව වෙන්න ඕන. සම්‍යක් ධර්මයේ වෙන්න ඕන. ධර්ම කිව්වහම එක එක ධර්මතාව තියෙනවා. ඉතින් ඒ කිසිම ධර්මතාවයක් නෙමෙයි මෙතන සම්‍යක් ප්‍රතිපදාව සම්‍යක් ධර්මය ඥානණය ඇති වෙන්න ඕන. සම්‍යක් ධර්මය කියලා කියන්නේ මේ සියලුම ධර්මතාවලින් නිදහස් වූ ඥානණයට කියන දෙයක්. මේ ලෝකේ තියෙන බරපතලම මල කඩ තමයි අවිද්‍යා පරමම් මලං. මිනිස්සුයෝ ළඟ තියෙන අනවබෝධයේ විතර වැරද්දක් මල කඩයක් මේ ලෝකේ තවත් නැහැ. කිලිට්ටක් කහට. මනසේ ඇතිවෙච්ච මේ කහට කිලිට්ට මල කඩය යවන්න මහා බුදුම අසීරු තත්වයක් තියෙන්නේ. ඒක දැඩි වීරයක්, දැඩි උත්සාහයක්, අප්‍රතිහත ධෛර්යයක් තියෙන පුජ්‍යලයෙකුටම පමණක් කරන්න පුළුවන්. එහෙමනම් ටික කාලයක් වේලාවක් අරගෙන ඔබ අනිකුත් සියලුම දේශනාවන් වල තියෙන ධර්ම කරුණොත් උදාහරණ උපමා උපමෙයියත් මේ ඔක්කොමත් අරගෙන සියල්ල අත්හැරිය කෙනෙක් බවට පත් වෙන්න. අප්‍රමාදී බව හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ මතක් කළා. හිතන්න කිව්වා පිටුපසින් උලක් අරගෙන මිනිහෙක් දුවගෙන එනවා කියලා. හිතන්න කිව්වා තහුලක් අරගෙන. එතකොට ඔබ මොකද කරන්නේ? දුවනවනේ. ඒ වගේ හිතන්න කිව්වා ජීවිතේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්සය පිටුපසින් එනෝ. අපිව නැති කරන්න. අපි හනික වහාම නිවන කරා දුවගෙන යන්න ඕන. අප්‍රතිහත ධෛර්යය. ලොකු මහත් අය පමණක් නෙමෙයි මේ නිර්වාණ ධර්මයේ කුඩා දරුවෝ දැකපු දෙයක්. එතකොට නිතරම ඇයි මට බැරි කියලා තමන්ට තමන් කතා කරලා අහන්න ඕන. ලැජ්ජ විය යුතු කරුණක් ඒක නේද? ඔව්, තමන්ට ලොකු අසරණ භාවයක් දැනෙන කාරණයක් වෙන්න ඕන. දැන් අපේ මනස හිතාගෙන ඉන්නේ අපිට ඕන දෙයක් දැනගන්න පුළුවන්, අපිට ඕන දෙයක් වටහා ගන්න පුළුවන් කියලානේ. එහෙනම් දැන් අහන්න මනසින් ඔබ මෙතෙක් කල් හරි ලොකුවට ඉදිමිලා හිටියනේ. දැන් තමන්ගේම මනසින් තමන් අහන්න ඕන. ඔබ හරියට ඉදිමිලා හිටියනේ ලොකු කෙනෙක් වගේ මේ ඕන දෙයක් මට දැනගන්න පුළුවන්, ඕන දෙයක් මට තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙනම් මේ කාරණේ තේරුම් ගන්නකෝ. හයි කියලා මනසට කියන්න පුළුවන්. ඉතින් අපේ මනසත් එහෙම තිබුණා. හරි ලොකු දැන් පිටින් අපි මොන මොන නිහතමානීකම් පෙන්නුවත් කිසිම කෙනෙක්ගේ මමත්වය ඇතුළේ ওই කියන එකක්වත් නැහැ. නැහැ. ඒක ඇතුළේ තියෙන්නේ මම කියන தത്വයේ පිරিলা. ඒකනේ මල්ලිකා දේවීගෙන් අහන මේ කාටද නේද? තමන් ආදරේ. තමන්ට තමන් ආදරේ තැනින් තමයි ආරම්භ කරන්නේ ඔක්කොම. ඒකට තමන් ළඟ පිරিলা තියෙන්නේ මමත්වයෙන් තමයි තමන්ගේ මනස පිරিলা තියෙන්නේ. ඒස කිසිම මිනිස්සේ කිසිම මිනිස්සෙකුට යටත් වෙන්නේ නැහැ. පාරේ ඉන පොලිස් නිලධාරියන් වුණ සමහරලාට සැරියුට් එක ගහලා බයිනෝ කටි. මන් දැකලා තියෙනවා. අර නිලයට අනු සැරියුට් එක ගහන උදාල බයිනෝ මේක යනවා මෙතන කාල කණ්ඩිය කියලා. ඒක විය යුතුත් නැහැ. තමන් හිතන්න ඕනේ. ඒක හැමෝගෙම තමන්ගේ ජීවිතේ තව කෙනෙක් තමන්ට යටත් වෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. එහෙම යටත් පහත් බවක් අර යංගිසි හේතුවක් නිසා පෙන්නුවත් ගෙදර වැඩ කරන මිනිස්සෙක්වත් යටත් නැහැ. වීරුත් නැහැ. තමන්ගේ ආත්මීය දේනෙක ඇතුලේ තියෙන්නේ. ඒක එහෙම තමයි. අර මිනිස්සු නැති කරන්න පුළුවන්, පරාජය කරන්න බෑ කියන කතාවේ ඇත්ත ඒක තමයි. ඒ කියන්නේ පරාද වෙන්නේ නැහැ. තමන්ම තමන් පරාද කරගත්තොත් මිසක් තව කෙනෙකුට තවත් කෙනෙක් පරාද කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි මානව ගුණේ. මානව ගුණේ අපි කොහොම භෞතික උගත්කම් වලින් දුප්පත් පෝසත්කම් වලින් වෙනස් වුණාට අධ්‍යාත්මිකව කායිකව එක හා සමානයිනේ. එකම ඉන්ද්‍රියම් පද්ධතියක් තියෙන, එකම චින්තනයක් තියෙන පිරිසක්. අඩුව හොයන්න ඕන. ස්ටාර්ට් නොවුණු එන්ජිමක් ඉංජිනේරුවරයෙක් ඇවිල්ලා නිතරම හොයලා හොයලා බල්ලා බල්ලා ඒකේ වරද හොයා ගන්නවා වගේ අපිත් මේ නිර්වාණ ධර්මය නොදැක්ක මේ මනස බලලා බලලා කොතනද මේ අඩුව තියෙන්නේ කියලා කොහොම හරි හොයා ගන්න ඕන. දැන් ඉතින් සමහර අය කියනවා දැන් තමන තේරෙන්නේ නැහැ නේ කියලා. මොකද්ද කියන්නේ? මොකුත් අඩුවක් නැහැ ඉතින් නිවන් දැක්කෙත් නැහැ නේ. සමහර ලාට කියනවා මොකුත් වරදකුත් නැහැ ස්ටාර්ට් වෙන්නේ. ඒ කියන්නේ අපි ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන එකින්ම අපි තේරුම් ගන්න ඕනේ ඒක තමයි වරද කියලා. නැක්කනේ නිවන් දකින්න නැත්තම් ඒකම තමයි වරද. එතකොට වරදක් තියෙනවා, වරද නොතේරෙන ස්වභාවය තියෙන්නේ. කොහෙන් හරි මෙතන තියෙනවා නීවරණ ධර්මයක්. නිවන ආවරණය කරන, නිවන් මඟ වළක්වන ධර්මයක් මේක ඇතුලේ කොයි මොනවහරි දෙයක් තියෙනවා. මොකන්ද පංච නීවරණ වලින් එකක් තමයි තියෙන්නේ ඔය. කොයිම හරි කාමච්ඡන්දය. එහෙම නැත්තම් මම මේ ධර්මයේ දන්නවයි කියන උද්දච්චකම. එහෙම නැත්තම් සැකය. එහෙම නැත්තම් ව්‍යාපාදය. ආකාරයක් තියෙනවා මානසික. තමන් ඒක හොයන්න ඕන. දැන් මාහට තිබුණු අවසාන බාධකයේ තමයි අධිකතර ධර්ම සංකාරය, වීර්ය. මේක දැඩිව ග්‍රහණය කරලා බලන, අහන, ගවේෂණය කරන කියන ප්‍රබල ගුණයක් තිබුණා. මේ ධර්මය අවබෝධ කරගන්නටම දරන උත්සාහය අවසානයේ බාධකයක් හැටියට, ධර්ම සංකාරයක් හැටියට ඇවිල්ලා නතර වෙලා හිර වෙලා තිබුණා. ඉතින් අවසානයේ ඉතින් එතෙන්දි මට පෙන්නුවා ඔබ වහන්සේ එහෙනම් මේකත් අවබෝධ කරගන්න දරන උත්සාහය වැඩි වෙන්නේ නැති කිව්වා. ඉතින් මං මන් දෙස හැරිලා බැලුවා. බලනකොට හරියටම හරි තිබුණු රොඩ්ඩ, තිබුණු ගැටලුව එතන. අර පෙට්‍රල් ගමන් කරන මේ වගේ රොඩු හිර වුණාම ස්ටාර්ට් වෙන්නේ වාහන. ඒ වගේ මේ මෙතන හිර වෙලා මම. මොකද අර රොඩ්ඩ හිර වෙලා, මොකද තදින් මම විශ්වාස මේක තේරුම් ගන්න ඕනේ කියලා දැඩි වීරයක යෙදෙනවා යෙදෙනවා යෙදෙනවා කියන්න තේරෙනවා, විග්‍රහ කරන්න තේරෙනවා, අවබෝධ වෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ. තේ බැඳීම දිහා නුවණින් හැරිලා බලනවත් එක්කම ඒක ආලෝකමත් වුණා. ආලෝකමත් වුණා කියලා කියන්නේ ඒ වැරද්ද එවලෙම මනසින් නිවැරදි කරගත්තා. නිවැරදි කරගන්නකොටම තව එල්එන් එකක් තියෙනවද කියලා බැලුවා. මනෝවිඤ්ඤාණයේ එල්එන් එකක් නැහැ. එතකොට අර වායු බැලුමයක අපි බැඳලා තියෙනවා මෙහෙම නූල් පොටුවල් ගණනාවක. ඉතින් මේ එක එක නූල් පොටුවල් කපාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් තව එකක් තීද්දි එකක් කැපුණට වැඩන්නේ. එතකොට අරකින් හරි රැඳෙනවා. නැක්කනේ. ඉතින් තව බැලුවා මේ එල්ලෙන්න තැනක්, මේ පිරිසුදු කරපු නැති තැනක් තියෙනවද කියලා මනස බැලුවා. බලනකොට මනසට එල්ලෙන්න තැනක් තිබුණේ නැහැ. මම අනිත් හැම තැනම පිරිසුදු කරලා මේක විතරයි ආශ්‍රවයක් හැටියට තිබුණේ. එතනින් සිඳනකොටම මොකද වෙන්නේ? ඒ අවිද්‍යාවට පලා යන්න සිද්ධ වුණා. මාර්යා පලා ගියා. එයාට රැඳෙන්න තැනක් නැති වුණා. එයා අඳුරේනේ සැඟවෙන්නේ, අවිද්‍යාවේ මායය සැඟවෙන්නේ. එතන ආලෝකමත් වෙනවත් එක්කම රැඳෙන්න නැති තැනක් වුණා. එයා මේ ශරීරයෙන් එළියට ගියා. හරියට අර මේ ආවේසිකි නිදහස් වුණා වගේ ඇඟට සැහැල්ලුවක් දැනුණා. මෙතෙක් කාලයක් මං ආවේශ වෙලා මේ දුවල තියෙන්නේ. මම කියන ආවේශය ඔය සියලුම දෙන ආවේශයෙන් දුවන්නේ. යක ආවේශ වෙලා කියලා කියන්නේ යක්කු තමයි හැම මිනිස්සෙක්ගේම ළඟ යකෙක් ඉන්නවා. පෙරේතෙක් ඉන්නවා. ආවේශයෙන් දුවන්නේ. ආවේශින් වැඩ කරන්නේ. අර පිටින් අපි මහාචාර්යවරු අපි මෙහිමයි අපි වැදගත් කතා කරන අය හරි මේ කියලා එක්තරා චරිතයක් මවාගෙන හිටියත් එයා ඇත්ත ස්වરૂපයට ඉඳ දුන්නොත් එයාත් අර සාමාන්‍ය ග්‍රාමීය මිනිස්සෙක් වගේම තමයි. අර මවාගත්ත ටික පැත්තකට දාලා දැම්මොත් ඔය හිතට එන එක කියන කටට එන දේ කියන කෙනෙක් බවට පත් වෙනවා. අපි දන්නවා ඉතින් අර තරාතිරමක් තියෙන අය සමහරලාට සේවකයෝ ඉදිරියේ මේ එක්තරා විදියක රංගනයක ඉන්නවා. හේතුවිය හා සමාන ඔනේ එකම ගැන් එකක් එකට එකතු වෙච්ච තැන බලන්න ඕන කතා කරන විදිය සහ පවතින ආකාරය. පුංචි ළමයි වගේ සාමාන්‍ය විදියට මේ නිකන් දාගත්ත වෙසක් නේ දිනන්නේ. ඈ දැන් අපිත් එක්කම අමාර් මහත්තුරු කතා කරනකොට එක විදිහක මේ කතා කරනවා. නමුත් අර සේවකයෙ ඉදිරි හැරෙ මේ ඉන්නකොට වෙනම ස්වරූපයක් ගන්න සිද්ධ වෙනවා. ඒක පවත් ගන්න ස්වරූපයකින් කතා කරන්න සිද්ධ වෙනවා. වෙස් තියෙන්නේ බලාගෙන යනකොට හරි පොදු මානසිකත්වයක් තියෙන සියලු දෙනාටම. සියලුම බැඳීම් වලින් නැගිටින්න තමන් බලන්න තමන් කොයි බැඳීමටද යට වෙලා තියෙන්නේ කියලා. සියල්ලගෙම නිදහස් වෙන්න. හොඳ හෝ නරක කුමන හෝ බැඳීමකින් නිදහස් වෙන්න. අතීත අනාගත වර්තමාන හොඳ නරක කියන දෙකම නසන්න සිද්ධ වෙනවා. පුණ්‍ය පාප පහීනස්ස කිව්වේ ඒකයි. පිම්පව් දෙකම නසන්න වෙනවා. දැන් තමන් නරක දෙයක් කරා කිය ගියා මතක් වෙවි එනවනම් ඒකත් බාධකයක්. එකක් බිඳගෙන යන්න ඕන. මිදින්න අමහරුයි. තදින් හිතට වැදිච්ච දේවල් මිදින්න අමහරුයි. දැන් අපිට ලෝකේ ඉන්න අනිත් සියලු දෙනා මත හරි ඉන්න පුළුවන්. නමුත් මේ තමන්ගේ කියන නෝන, තමන්ගේ කියන මහත්ය, තමන්ගේ කියන දරුවෝ, තමන්ගේ කියලා වෙච්ච දේවල් ටික නෙමෙයි අතහරින්න අමාරු. ඒකයි ප්‍රේමතෝ ජායති ශෝකෝ කියන්නේ. ප්‍රේමතෝ ජායති භයන් කියන්නේ ඒකයි. එතනින් තමයි ශෝකේ එන්නේ, එතනින් තමයි බය එන්නේ. ඒ නිසා බැඳීම් නැති කරන්න කිව්වා. බැඳීම් ඇති කරනවා කියන එක හරි. නමුත් ලංකාවේ අයට අනුගත වෙලා තියෙන ඒවට ද්වේෂ කරන්න පුරුදු වෙච්ච එක නෙමේ වරද. ඒකයි අපි කියන්නේ මේ වැරදි විදිහට මේක. ඒකට ද්වේෂ කිරීම බැඳීම් නැති කිරීම නෙමෙයි. එහෙම නැත්නම් ඒක අල්ලපු gederin ginin තිබීම, එහෙම නැත්නම් ඒ ඔක්කෝ අහවල් තවත් කෙනෙකුට ලියලා දීම බැඳීම් නැති කිරීමක් නෙමෙයි. ඊට පස්සේ දුන්නයි කියන මතකෙ තියාගෙන ඉන්නවා. මල් ලොකු පුතාට මෙච්චර දුන්නා, පොඩි පුතාට මෙච්චර දුන්නා, අහවල් පන්සලට මෙච්චර දුන්නා. එතකොට ඊළඟට ඒ දුන්නයි කියන මාන්නේ ඉන්නවා. සේවාවක් කළයි කියලා මාන්නේ ඉන්නවා. දැන් සමහර අය ගන්ටාර කුරුණු පන්සලේ හදලා අපට ඒක ඔළුවේ තියාගෙන ඉන්නේ, ගෙදර හදලා තියාගත්තා වගේ. ඒකේ වැඩේ ඒක තමන්ගේ කියන අදහස ඉවත් වෙලා නැහැ. ගණ්ඨාර කුරුණ පන්සලේ දිනවයි කියන එක විතරයි එතන තියෙන්නේ. ගණ්ඨාර කුරුණ පන්සලේ දිනන එක මගේ නේද? ඈ අපි ධර්මශාලාවක් හැදුවා. ඒ ධර්මශාලාව මගේ. ඉතින් ඔක අතහැරීමක්ද? නෑ අතහැරීමක් නෑ ඒක. අවල් භාවනා මධ්‍යස්ථානට අපි ඉඩමක් දුන්නා. ඒ ඉඩම මගේ. කොහොමද නිදහස් වීමක් වෙලාද? නෑ. ඉතින් එහෙනම් ඉතින් මහත්තයා එහා පැත්තේ ගෙදර වත්තේ කාර් එකක් නතර කරලා එනවා. එතකොට ඒ කාර් එකේ ඒගොල්ලන්ගේ වෙන්නේ නෑනේ. එහා පැත්තේ ගෙදර කාර් එකක් නතර කරලා තියෙන ඒ කාර් එක මගේ. ඒ වගේ සිද්ධියක් නේ. ඈ දැන් බැංකු පොතට සල්ලි ටිකක් දාලා එනවා. බැංකුවේද සල්ලි ටික ඒකට නෑනේ. ඒ සල්ලි ටික මගේ තියෙනවා. එතකොට මේක කෙනෙකුට දුන්නයි කියලා තව තැනක තිබ්බයි කියලා මානසික ගැළවීමක් වෙන්නේ නැහැ. මානසික ගැළවීම වෙනවා නම් ඒක තමන් ළඟ තියෙද්දි ගැළවෙන්න පුළුවන්. ගැළවෙන්න පුළුවන්. ඒ වයින් ඇති කරගන්න අවිද්‍යා සහගත ආසත්ත භාවයේ දුරු වුණාත් තමයි හොඳ. සමහර අය ප්‍රඥාවෙන් වටහාගෙන ඒවා ඉවත් කරනවා. සමහර අය ස්වභාවිකයෙන් තත්වයෙන්ම විශාල පීඩාවකටපත් වුනහම ඒවයින් අත් මිදෙන්න තීරණය කරනවා. දැන් අත්ති සුඛය කියලා ඔයත් පින්නතුන් තියනවා තියනවා කියලා සන්තෝෂයෙන් ඉන්නේ. ඒ වුණාට ප්‍රඥාවෙන් කියලා දෙන්න ඕන ඔබට මේ දේවල් අයිති නෑ. ඔබ මෙතෙක් කලක් ජීවත් වෙයි කියලා සහතිකයක් දෙන්න බෑ. අපි ඉදා ඉන්න මේ නිරෝගීව ඉන්නකොට එහෙම කියලා නෑ. උණක් හැදුනොත් මේ දවස් දෙකයි තුනයි එක පාට සම්පූර්ණ සිටුේෂන් එක වෙනස් වුණාම ලා. නිරෝගීව ඉන්නකොට හිතනවා මම මෙහෙම ඉඳී අවුරුදු 100ක්. එහෙම වෙන්නේ. එගෙනේ. ඒ தත්ත්වය මනසට කියලා දෙන්න. එතකොට අර අනවශ්‍ය විදියට අවිද්‍යා සහගතව මනස කිපෙන ස්වභාවයෙන් ඇති වෙයි. මේ බැඳීම් වල ඉද්දී අර කොච්චර කිව්වත් ඒ නිදහස ගැන නිදහස් වෙන්න බෑනේ. දැන් පාරේ ඇවිදගෙන යන බල්ලෙක් ගෙදරක බැඳලා ඉන්න බලු කුක්කෙකුට කතා කරනවා. එයා කතා කරනවා කොහමද මම නම් හොඳින් ඉන්නවා කාල බීලා ඉන්නවා. එයාට කොච්චර දුර යන්න පුළුවන්ද? මට ඉතින් මීටර් දෙකක් තුනක් තමයි යන්න පුළුවන් බැඳලා ඉන්නේ. ඉර වෙරි යන්න බෑ. ඉලින් එක්කනා නම් කියනවා මේ මට නම් ඇවිදින්න පුළුවන් හැමතැනම. ඒ වගේ සකුණෝ විය පම්බංජා. සකුණෝ කියලා කියන්නේ කුරුල්ලන්ට. සුනකෝ නෙමේ සකුණෝ. සකුණෝ සකුණෝ කියලා කියන්නේ කුරුල්ලන්ට. කුරුල්ලෝ වගේ කියලා කියනෝ පැවිද්ද. ඒ කියන්නේ පැවිදි වෙන්න නෙවෙයිත් මේ හදන්නේ. බුදුහාමුදුරෝ හැසිරුණු විදියට හැසිරෙන පෑවිදිය පැවිද්ද කියන්නේ ඒකයි. බුදුහාමුදුරෝ පැවතුණු විදියට අධ්‍යාත්මික පැවැත්ම අපිත් ඇති කරගන්න හදනවා. අන්න ඒකට තමයි සරණං ගච්ඡාමි. එහෙම නැත්නම් පෑවිදිය හෙවත් පැවිදිය පැවිද්ද. ඉතින් පෑවිදියට ගිහියෙක් වේවා සිවුරු දාගත්ත කෙනෙක් හරි වේවා පවතිනවා නම් එයා පැවිද්දෙත් තමයි. පෑවිදිය සකුණෝ විය පබ්බජ්ජා. කුරුල්ලෝ වගේ. කුරුල්ලෝ කියලා කියන්නේ අනන්තය තුල ඉන්න පිරිසක්. දැන් අපිත් මේ රටකට සීමා වෙලා ඉන්නේ. දැන් ලංකාවට සංචාර කුරුල්ලෝ එනෝ වීසා නැහැ. නේ? දැන් දියුණු මිනිස්සෙට යන්න බෑ වීසා නැතුව. නොදියුණු සත්‍යයට තාමත් මුළු ලෝකෙම එකම භූමිය. ජමල එක්තරා කාලයකට මෙහි විශාල සංචාර කුරුල්ලෝ ඉන්නවා. ආයි කාලයකට මෙහි ඉන්න සත්තු ඒ රටවල් වලට යනවා. සමහර අය මේ හිතාගන්න බෑ මේ ලෝකබෝල එහා පැත්තේ සත්තු මෙහාට එනවා. විහාමල විහාමල අපූර්ව සංචාරය කරගෙන එනවා. ආයි තේ රටවල් වල මේ විදිහටම යනවා. හිතන්නමාරු කොහොම කොයි විදිහේ මාර්ග හොයාගෙන එනවද කියලා. අධ්‍යාත්මික නිවන හැම මොහොතකම ගවේෂණය කරන කිං සච්ඡං ගවේසි. කුමක්ද මේ සත්‍ය? කුමක්ද මේ සත්‍ය? හඳුන් කෑල්ලක් වුණත් මෙහෙම දිගට දිගට උරච්චි කරනකොට මොකද වෙන්නේ? යම් දවසක හඳුන් කෑල්ල අතුරුදහන් වෙනවා. ඔබත් මේ සත්‍ය ගවේෂණය දිගින් දිගටම කරනකොට එක් මොහොතක අර සඳුන් කෑල්ල අතුරුදහන් වුණා වගේ දෙයක් ඔබ තුලින් දකින්න පුළුවන්. සබන් කෑල්ලක් වුණත් දිගින් දිගටම වැඩි සෝදන්න හෝ පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? සබන් කෑල්ල කියන එක අතුරුදහන් වෙනවා. ඒ වගේ මේ සද්ධර්මයත් එක්ක මේ මමත්වයේ ඝෂ්ඨණය වෙන තරමටම සබන් කෑල්ල නම් මමත්වය ඝෂ්ඨණය වෙන තරමට මේ මමත්වයේ ගෙවෙනවා. ඇයි හේතුව ගෙවෙන්නේ? මේ ලෝකෝත්තර ධර්මය අල්ලන්න බෑ. ගෙවෙන ස්වභාවයකින් යුක්තයි. ඒ කියන්නේ මමත්වයේ වැඩෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ඉක්මවපු දහමක් නිසා ඒ දහමත් එක්ක ගැටෙන හැම මොහොතකම මමත්වය වැඩෙන්නේ. අමඤ්ඤමානෝ මුක්තෝ පාපේ මතෝති. මමත්වේ නිදහස් වෙන පැත්තට වැටෙනවා. එතකොට ගැටෙන තරමට සමන් කෑල්ල ගෙවෙනවා. ගෙවන තරමට ඒ ගෙවි ගිහිල්ලා තමයි අන් කිසි මොහොතකදී සමන් කෑල්ල අතුරු දහම්ම වෙලා යනවා. තේරුණා නේද? එතකොට මොකක්ද අපි කරන්න තියෙන්නේ? මේ අනන්ත වූ ධර්මයත් එක්කම පුළුවන් තරම් මේ මමත්වයේ දෂ්ඨණය කරන්න ඕන. ගැටෙන්නේ ඉඩ හරිනවා. ඒ ගැටෙන තරමට මමත්වයේ දුර වෙනවා. ඈ එකයි වෙන්නේ. දැන් ගින්දරට කොච්චර අමුලි කෑලි වුණත් නිකන් ලං කරලා රස්නේ වදින්න වට කරලා තිබ්බහම මුලින්ම සිද්ධ වෙන්නේ වේලෙනවා. ඊට පස්සේ ගිනි ගන්න පුළුවන් මට්ටමට හදා ගන්නවා. ඔය කැලෑවල් වල ඉන්න අය ගිනි ගොඩවල් ගහනකොට ප්‍රධාන වශයෙන් පත්තු වෙන ලී ටික දාලා ගිනි ගොඩ ගහලා අනිත් ලී දණු ටික වටේට තියනවා වේලෙන්න. ඊට පස්සේ ඒ ටික වේලිලා ඒ දර ගොඩට වැටිලා ඒකම ගිනි යනවා. ඒ වගේ මේ ගින්නට ලං කරනවා වගේ මේ ලෝකෝත්තර ධර්මයට මමත්වයේ ලං කරනකොට ඉස්සල්ලාම වේලෙනවා. ඊට පස්සේ ඒක ගිනි අරගෙන යනවා. ඒකයි මේ වෙන්නේ. දැන් තමන් තනියෙන් හිතන්න ගියොත් සද්ධර්මයෙන් තොරව තමන්ට තියෙන අර මමත්වයටම පැටලෙන ගුණය හොඳට බලන්න. මමත්වයෙන් තොර වෙන්න කියලා හිතාගෙන හිතාගෙන යනකොට මෙන්න දෘෂ්ටියක් දැඩි වෙනවා. තමන්මම දන්නේ නැතුව දෘෂ්ටියක් දැඩි වෙන්න පටන් ගන්නවා. දැන් කුඩා කාලේ ඉඳලා මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලොකු මහත් වෙනකොට දෘෂ්ටියක් දැඩි වෙලා. නමුත් ධර්මයත් එක්ක මේ සම්බන්ධ කළාම එහෙම දෘෂ්ටියක් දැඩි වෙන්නේ නැහැ. දෘෂ්ටිය ක්‍රමානුකූලව දුර්වලා දුර්වලා ගිහිල්ලා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙන තුරුම අපි දැන් සබන් කෑල්ලක් වුණත් පාවිච්චි කරන තරමට ගෙවිලා යනවා. හඳුන් කෑල්ලක් වුණත් පාවිච්චි කරන තරමට ගෙවිලා යනවා. ඒ වගේම අපේ මේ මනසත් සද්ධර්මයේ ආශ්‍රය කරන තරමට ධර්මයේ සමග විචක්ෂණය කරන විදියට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා මේකට වචනේ කියන්නේ. ඒ ප්‍රතිපත්ති වෙන තරමට මේ සියලුම ප්‍රත්‍යයන්ගෙන් නිදහස් වීමට අවකාශය ලැබෙනවා. නිරෝධ වීමට අවකාශය ලැබෙනවා. මේ සමහර අය ඉන්නෝ ඉතින් පොඩ්ඩක් ඉතින් ඒක පොඩ්ඩක් සවන් කැල පාවිච්චි කරලා ඉවරලා ආයි ඒක පාවිච්චි කරගන්න ඒක අරන් තියලා දෙනවා. ඒතර ඉතින් ඒවා තියෙනවා. අවුරුදු ගණන් හරි තියෙනවා. නමුත් නිතර නිතර පාවිච්චි කරගත්තොත් එයන් සතියයි සබන් කැල. දෙකයි ඉවරයි. ඒ වගේම තමයි මේ ධර්මයත් එක්ක වැඩිපුර ගස්ඨණය කළොත් එහෙනම් ඔය ඕන තරම් එහෙම. එයත් නිකම්ම අහන්නෙත් නෑ. ලොකු විචක්ෂණ සීලී බුද්ධියකින් අහන්නේ. ඒ වගේම හතර වැටින් අර එක එක බැඳීම් වලට අහු වෙලා අහන්නෙත් නෑ. මේ බැඳීම් ලිහලා දාලා තමයි අහන්නේ. දැන් සමහර අය දැකපු අය කියන දේ තමයි සාමිනාස මට කිසි දෙයක් තිබ්බේ නෑ. මට මොකක්වත් නෙපා මට සද්ධර්මයේ දකින්නම ඕනේ කියන පරමාර්ථය තමයි තිබ්බේ. මම දන්නවා මට නෝන පිළිසරණ වෙන්නෙත් නැහැ, දරුවෝ පිළිසරණ වෙන්නෙත් නැහැ, මහත්යෙක් පිළිසරණ වෙන්නෙත් නැහැ, ධනෙ පිළිසරණ වෙන්නෙත් නැහැ. මට මේ ජීවිතේ මේ ඔක්කොම ටික එපා වෙලා තිබුණේ එල්ලෙන්නේ වැලක් නැතුව හිටියේ. අන්න ධර්මයේ හම්බුණා. ඉතින් ධර්මයේම තනිකරේ දිච්ච නිසා දැක්කා. ඒකයි රහස. පිටින් මොනතරම් බැඳීම් තිබුණවයි කියලා පෙනුණත් ඒව යාට බැඳීම් හැටියට තිබිලා නැහැ. ඒකයි රහස. අපි සමහර අය පිටින් මෙච්චර බැඳීම් දකින්නේ නැහැ. උනාට මනසින් බැලුවාම බැඳීම් ගොඩායි. සමහර උදවිගේ අපි පිටින් ගොඩාක් බැඳීම් මෙයාට ඇති කියලා අපිට හිතෙනවා. දැන් අපි හිතමුකෝ ආයතන 10ක් 15ක ප්‍රධානීක් කියලා. ඉතින් අපිට බැලුවොත් බැලමට පේනවා කොහොම මේ මිනිස්සයා මේක පාලනය කරනවද? ඔච්චර බැඳීම් නැද්ද කියලා. දවසක් මම ඇහුවා ওই මහත්තයාට ලොරි කීයක් තියෙනවද? ලොරි 130ක් තියෙනවා කිව්වා. මම කෝ ලොරි 130 දැකලා තියෙනවද ඔබතුමා? මම දැකලා නැහැ කිව්වා. ඒ මනුස්සයා ලොරි 130ක් තියෙනේ ඒ මනුස්සයා දන්නේ නැහැ. එයාගේ නමට, එයාගේ ආයතනයට, එයාගේ ආයතනයට දිනනවා. ඉතින් කොච්චර සාමාන්‍ය කෙනෙක් එක ලොරියක් ගත්තහම කොච්චර බැඳිනවද? ඒකේ කෑල්ලක් කෑල්ලක් ගානේ නේ සාමාන්‍යයෙන්. ඒක තමයි ප්‍රශ්නේ. එයා දන්නේ. මම හිතන්නේ මේ මනසින් අතහැරෙන තරමටත් ව්‍යාපාරයක් හරි මොනවා හරි කරන්න පුළුවන් තියෙන හැකියාව වැඩි. දැන් මේ අපිට මේ බෞද්ධ සංස්කෘතිය මතින් මේ මොනවා හරි වැඩපිළිවෙලක් කරන්න මේ සමාජයේ මතින් මේ අපිට යම් කිසි මේ භෞතික බාධක ටිකක් එල්ල කරන නිසා තමයි මේ අපිට බැරි. නැත්නම් අපිට විශාල වශයෙන් මේ ධර්මයේ මෙහෙවන විදියට, පවතින විදියට, පවත්වන විදියට, ජනතාව අතරට යන විදියට මේ වැඩපිළිවෙලක් කරන්න පුළුවන්. නමුත් අපි මොනව හරි කළොත් එහෙම ඒකට වැරදි කෝණයක් එතෙන්ට එල්ල කරන නිසා තමයි මේ කරන්න බැරුව තියෙන්නේ. දැන් අපි දහම් පොතපත කට්ටිය උදවල ඉවරලා මිනිසුන් අතර යන්න එහෙම දිහත් කරන්න පුළුවන්. එහෙම කළොත් එහෙම මේ සංස්කෘතිය මත ඉදදී තීරණය කරන්න ඒක ව්‍යාපාරයක්. ඒකට අදාළ නැති දෙයක්. ඒක ධර්මයේ විකුණන දෙයක්. කියනවා වගේ වැරදි සංකල්පයක් එනවා. එහෙම නැත්තම් ඔක නොමිලි දීගෙන යන්න ගියොත් එහෙම ඒක ඕන දෘෂ්ටිගත කරනවා. මිනිසුන්ට වැරදි දෙයක් උගන්වලා දෙනවා. එහෙම ප්‍රශ්නෙකුත් එනවා. අර හැම දෙයක්ම වරදක් දකින්න විදිහට තමයි බෞද්ධ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. මොකක් කරත් නැද්ද? ඒක වැරදි. ඒක චේතනාව අනුව පුජ්‍යලයක් දිහා රටාවකින් බලනෝ ඇරෙන්න එහෙම වැරදි. ඒකයි වෙලා තියෙන්නේ. මිනිසුන දහම් බෙදා දෙන්න බැරි වෙලා තියෙන එකයි. ඒස මනස නිදහස් කරගත්තොත් ඔබට බොහෝ හොඳින් ඒ කර්තව්‍ය කටයුතු කරන්න පුළුවන් මහ බලයකුත් හට ගන්නවා, ඥානයකුත් හට ගන්නවා. මේ අතහැරීම සිදු වෙන්නේ අධ්‍යාත්මික ගැඹුරුම මනසින්. යදහා පඤ්ඤාය පස්සති කියන්නේ ඒකයි. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මටත් ඉතින් බැලුව බැලමට පිටින් මනින්න ගියොත් එහෙම ඒ හිතෙනවා හම්දුරු මේව පරිස්සම් කරනවා. හාමුදුරු ඇලිලා වෙන්නේ නැති එහෙම කියලා. එහෙම නෑ. දැන් මම වාහනේ යනකොට මම කියන ඕ ඉස්සරහර වලක් තියෙනවා දාන්න එපා. ආ එතකොට පිටින් බලන කෙනෙකුට හිතේ හාමුදුරු වාහනේට ඇලිලා ඒකයි කැඩේ කියලා. කැඩේ කියලා නෙමෙයි අපි ගැස්සෙනවා එකක් අනිත් එක නිකං අපරාදේ කැඩිලා මේ කැඩලා යනවා. ඒක හැම පැත්තකින්ම බැලුවහම අර ලෝභකමයි පිරිමැස්මයි කියන්නේ දෙකක් කියන්නේ ඕක තමයි. එහෙම දෙයක් නේ. දැන් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහුවා ඉතුරු වෙන සිවුරු වලට මොකද කරන්නේ? ආනන්ද හාමුදුරුවෝ පාපිසි වලට ගන්නවා කියලා. පාපිසි වලටත් අරගෙන ඉතුරු වුණාම මොකද කරන්නේ? අවධානය අපි ඒව මේ තව තව මේ නාන තොට පොළවල් වලට එහෙට මෙහෙට තැන් වලටත් දානවා කිව්වා. කැසිකිලි වලටත් පාපිසි වලට. ඒ වෙනුත් ඉවත් වුණාම මොකද කරන්නේ? අවසානයේ එකතු කරලා ඒ රෙදි ටික මැටි ගහනකොට කුටි වලට මැටි වලට අල්ලා ගහනවා කිව්වා බිත්ති සවි වෙන්න. එතකොට කොහොම පිරිමැස්මද? එතකොට මතු පිටින් බැලුවොත් එහෙම හපුදුම තණ්හා අනේ රෙදි කෑල්ලක් අතිසි කරන්නේ. ඒ කතාව අපි තේරුම් ගත්ත තැන වැරදි. අංගාවේ වැරදි. මේක වෙනම කතාවක්. භෞතික දේ කලමනාකරණය සහ පැවැත්ම කියන්නේ එකක්, අධ්‍යාත්මික අතහැරීම කියන්නේ තවත් එකක්. අධ්‍යාත්මයෙන් නම් ටිකක් නෙමේ සියල්ලම අතහරින්න. භෞතික තියෙන දේවල් ඒ විදිහට ඒවයි තිබුණාවේ. ඒවයි තියෙන්නේ යම්කිසි ආසාවක් නොවෙන්න පුළුවන් අවශ්‍යතාවයක්. වාහනයක තියෙන අවශ්‍යතාවයක්. ඈ නිවසක තියෙන අවශ්‍යතාවයක්. දුරකථනයක තියෙන අවශ්‍යතාවයක්. ඈ ඒක දෙයක් නේ. ඊළඟට සමාජයේ පවතින විදියක ඇඳුම් වැළඳුම ඇතුලේ තියෙන්නේ අවශ්‍යතාවය. ඈ සමාජයේ එතෙන්ට ගැලපෙන විදියට එතෙන්ට යන්න බෑ. එතකොට එතෙන්දි තියෙන්නේ මොකද්ද? එතෙන්ට අවශ්‍ය කරන විදියේ අවශ්‍යතාවය. දැන් කෝට් ඇඳලා එහෙම ඉන්න තැනකට අපි නිකන් සරබැඳන් යන්න බෑනේ. එතකොට එතන තියෙන්නේ මොකද්ද? ආසාව නෙමෙයි එතන තියෙන අවශ්‍යතාවය. ඒක තියෙන්නේ ඒකයි. ඒක වෙනම කරදරයක්. ඉතින් අද බුදුහාමුදුරු වැඩ හිටියනම් හිතාගෙන ඉන්නේ මේ සාමාන්‍ය විදිහට මේ පාරවල් වල හම්බෙයි කියලා. හම්බෙන්නේ නැහැ පාරවල් වල. වඩින්නේ. මොනවා හරි මොන රටට වැඩියත් අර වැඩි නොදින කාර්වල වඩින්නේ. පිරිස් ජනගහණය අතරට එවි වැඩි නොදින වීදුරු කුටියක් මතින් නැත වෙඩි දියලා දානවානේ මිනිස්සු දුර ඉඳලා. ඔව් දැන් ඔය පාප් වහන්සේම එළියට එන්නේ කොහොමද? ජනතාව අතරට යන්නේ කොහොමද? මේ විදියට යන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා භෞතික කිසිම ප්‍රශ්නයක් මේක කරගන්න නැතුව අධ්‍යාත්මික ඥාන දර්ශනය යදහා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි. සියලු සංස්කාරක ධර්මයෝ නිත්‍ය කර නොගන්න. හැම තිස්සෙම නිත්‍යයකට වැටෙනවනේ. වචනයක එල්ලිලා යංගිසි දෘෂ්ටිගත වීමක් වුණොත් එතන වෙන්නේ මොකන්ද? නිත්‍ය වීමක්. කොච්චර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වත් මිනිස්සුන්ගේ මනස නිත්‍යයි. අපේ අනිත්‍යයි කියලා සලකන්නේ ඍණාත්මක ආකල්පයක්. ඒක බෞද්ධයන්ගේ නිත්‍යතාවයයි. ඈ බෞද්ධයන්ගේ නිත්‍යතාවය මොකද්ද? ඍණාත්මක ආකල්පය. අනිත්‍යයේ නිත්‍යතාවය මොකද්ද? තමන් විසින් සංකල්පය කරගත්ත දෙවියෙක්. ස්වර්ගය. එතකොට මනෝමය නිත්‍යතාවය. එතකොට කිසිම දෙයක් නැහැ. සංකල්ප දැන් දෙයියෝ ලෝකෙම වුවද මිනිහා විසින් දෙවියෝ මැව්වද? ඇත්ත වශයෙන්ම මිනිස්සයා විසින් තමයි දෙවියෝ මවල තියෙන්නේ. දෙවියෝ විසින් නෙවෙයි ලෝකෙම මවල තියෙන්නේ. මමත්වය තමයි දෙවියෝ මවන්නේ. මමත්වේ නැත්තම් දෙවියෙක් නැහැ. ඒක දෙන්නේ සල්කල්ප වන්දනාවක්. අපි හිතනෝ අනේ ආගමක් අදහන මොනතරම් වටිනවද කියලා. ආගමක් අදහනවා කියලා හොරෙකුටත් ඕනනම් පුළුවන් නේද? මේ තමන්ගේ හොරකම හරියට කරන්න. එතකොට ඒක ආගම කැදෙව්ව වෙනවද? ඈ දැන් ත්‍රස්තවාදීන් හරියට ඇවිල්ලා ඒ වැඩ කරනකොට අපිට කියන්න පුළුවන් දෙය හරියට ඩියුටි කරන කෙනෙක් කියලා. එහෙම කියන්න බෑනේ. ඒ නිසා වැරද්දට ශ්‍රේෂ්ඨත්වයක් ආරෝපණය කරන්න බෑ ඒ තුල කැපවීමෙන් කළා කියලා. එසයි කරුණාකාරණා තේරුම් ගන්න අප්‍රමාදීව කඳිකට මහන්සි වෙලා කැප වෙලා නුවණින් විමසලා තමන් තුල තියෙන බාධක දුරු කරලා දකින්න පින්නතුන්ගේ වාසනාව භාග්‍ය ධෛර්ය ශක්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.